2014 වසරේ දෙවෙනි මාසේ අද 18 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මයේ සත්‍ය කියලා කියන්නේ හීන වූ ප්‍රනීත වූ සියල්ලගෙන්ම නිදහස් වීම. මිනිස් බුද්ධිය හැදිලා තියෙන්නේ හීන ප්‍රනීත වශයෙන්, කුඩා මහත් වශයෙන් ප්‍රභේදනය කරන්න. ඒක තමයි මිනිස් සිතේ ස්වභාවය. ඒතකොට හීන ප්‍රනීත කියන දෙකෙන්ම මනස නිදහස් කරවීම තමයි ධර්මයේ ස්වභාවය. සියලුම බලාපොරොත්තු නැති කරගත්තොත් මාර්ගයද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් ස්වභාවයක්ද? දැන් ওই බලාපොරොත්තුවක් නේද හැමදෙස්සෙම අපිව එහෙට මෙහෙට දුවවන්නේ. ඒ අපි බලාපොරොත්තු අල්ලලා බැඳ ගන්න ජීවිතේ. බලාපොරොත්තුවක් ඇයි නිතරම අපි අල්ලගන්නේ? ඒකෙන් අපිට නිවන් දකින්න පුළුවන්ද? නිවන් දකින්න තියෙන අවසාන නිසා මොනඳු නිසා ඉපියත් වෙන දෙයක් කියලා. ඒක ආසාව නිසා නෙමෙයි, ආසාවන් දුරු වීම නිසා. බලාපොරොත්තුන් දුරු වීම නිසා ඇති වෙන දෙයක්. බලාපොරොත්තුන් දුරු වීම නිසා ඇති වෙන දෙයක්. ආසාව දුරු වීම නිසා ඇති වෙන දෙයක්. ඇත්ත වශයෙන්ම අපි මෙතන නිවනට දක්වන්න ඕන ආසාවක් නෙමෙයි. නිවනට අවබෝධ කර ගැනීමට දරන්න ඕන උත්සාහයක් නෙමෙයි. නිවන අවබෝධ කර ගැනීමට දරන්න ඕන කැමැත්තක් නෙමෙයි. මේ කැමැත්ත දුරු කරන්නේ කොහොමද? ආසාව දුරු කරන්නේ කොහොමද? ඕනකම දුරු කරන්නේ කොහොමද කියන ප්‍රයත්නයකයි ඊය දෙන්නේ. වැදෙන්නේ. ඒකට කියන්න බෑ ආසාවක්, බලාපොරොත්තුවක්, උනන්දුවක්, ඕනකමක් කියන එක කියන්න බෑ. ඔල ඕනකම නැති කරගන්න දරන උත්සාහයට ඕනකම කියන්න බෑනේ. දැන් යමෙක් මේ ලෝකයේ යමකට අස්ථීර වූ, එහෙමත් නැත්නම් මේ ලෝකයට අයිති දෙයකට බැඳෙනවා නම්, ඇයි ඒ බැඳෙන්නේ? ඒ යන පූර්ණත්වය අවබෝධය නැතිකම නිසානේ. නැත්නම් මේ හැම දෙයක්ම මගේ මගේ කියාගෙන ඉන්න හැම දෙයක්ම ඇත්තෙම මමෙකුට, පුජ්‍යලේකුට අයිතිද? දැන් බලන්න, දැන් මේ ලෝකයේ ඉතිහාසයේ කෝටි ප්‍රකෝටි ජනකහයක් ඉඳලා මැරිලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම හිතන්නේ නැති මේ ඉඩම මගේ, මේ භාර්යාව මගේ, මේ ස්වාමියා මගේ, මේ දේපල, මේ අභරණ, මේ පුටුව, මේ රජකම මගේ කියලා හිතන් ඉන්නේ නැති. ඒ ඔක්කොම තුල දකින්නේ මොකන්ද? මායාවක් නේ, බොරුවක් නේ. ඉතින් එවැනිම ඒ අතීත පරම්පරාව හිටී මායාවෙන් නේද මම ඉන්නේ කියලාත් බලන්න. තමා මේ මොහොතේ ඉන්නෙත් ඒ අතීතේ මිනිස්සු ජීවත් වෙච්ච මායාවමයි නේ නැන්ද? ඔව් දැන් එතනින් අපි වෙනස් වෙන්න ඕන. ඒ මායාවක නම් ඒ ස්වરૂපය ඒ චින්තනය පවත්වන්න නැතුව එතනින් ඉවත් වෙන්න ඕන. එතනින් ඉවත් වෙන්න ඕන. දැන් මේ ධර්මය අවබෝධ කරවන්න අපි උත්සාහ කරන්නේ කාටද? නෑ නෑ නෑ නෑ. දැන් මේ ධර්මය අවබෝධ කරවන්න බෑ පුජ්‍යලේකට. දැන් තමන් පුජ්‍යලේක් හැටියට පිවිසෙන්න උත්සාහ කළාට නිවන බාර ගන්න නෑ. එරනේ නිවන බාර ගන්න නැහැ. තමන් පුජ්‍යලේක් හැටියට ඉදිරිපත් වෙන්න දරන ඒ හැමතිස්සෙම තමන් ගේට්ටුවෙන් එළියට වීසි කරනවා. ඒ නිර්වාණ ලෝකයේ පැත්තට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ පුජ්‍යලේක් හැටියට ඉදිරිපත් වෙන හැම මොහොතකම. සම්මුති ධර්මයේ නැස්තුනෝකේ මත් නෑ. අපි මෙතන මනසක්නේ ඥානයක් ධර්ම අවබෝධය කරනවා කියලා කියන්නේ ඥානයක්නේ. එතකොට මේ ඥානය පුජ්‍යලත්වයේ චින්තනයේ තියාගෙන ගමන් කරනකොට හැම මොහොතකම ප්‍රතික්ෂේප වෙනවා. එතකොට අපි පුජ්‍යලත්වයේ බහා තබල තමයි යන්න ඕන. හරිනේ. එතකොට මේ පුජ්‍යල චින්තනය කියලා කියන්නේ බෝම්බයක් හා සමාන දෙයක්. නෑ නෑ, ඒ වයින් හිතන්න යන්න එපා. වචන ගන්න එපා. කරුණක් හැටියට නිවන ගන්න එපා. නිවන ස්වභාවය දැනන දෙයක්. ඒක විවෘත දෙයක්. ඒකට වචන වුමනා නෑ, පද වුමනා නෑ. ඒක ගොනු කරලා තියා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මේ පුජ්‍යලත්වය කියලා කියන්නේ බෝම්බයක් වගේ දෙයක්. හැමතිස්සෙම පුජ්‍යලත්වයේ තියෙන කෙනෙක්ගේ ළඟ තියෙන ස්වභාවය තමයි පුපුරනවා. ස්වභාවය තියෙනවා. මොනවා හරි චින්තනයක පුපුර පුපුර තමයි ඉන්නේ. නමුත් ඒ පුජ්‍යලත්වය කියන එක රැගෙන ඉන්න දෙන්නේ නැහැ මේ ලෝකෝත්තර ලෝකයට. පුජ්‍යලත්වය බහා තබන්න ඕන මේ චින්තනයෙන් ග්‍රහණය කරපු එකේ. හැම තිස්සෙම වේගයක් ඇති කරන ගුණයක් තමයි මනසේ තියෙන්නේ. මොනවා හරි චේතනාවක එළබගෙන වේගයෙන් ඒක ග්‍රහණය කරගෙන වේගයක් ඇති කර ගන්නවා. ඒ වේගයට හසු වෙන්න එපා. මානසික වේගයට හසු වෙන්න එපා. මානසික වේගේ මිමින් තියන්න ඕනේ. එතකොට මොකද්ද මෙතන ඇති කර ගන්න ඕන වේගය? මගන්ද ධර්ම වේගය මොන වගේද? කොහොම ධර්ම වේගයක් කෙනෙකුට දැනෙනවා නම් දැනෙන්නේ කොහොමද? ඒ කියන්නේ තමන් කියන දේ හරිද කියලා බලලා හරියට කියන්න ඕන. විතරම අපි ඉන්න තැනින් ඉහළට යන්න ඕනි. ඉහළට කතා කරන්නේ පහළට එන්නේ නැතුව. දැන් මනසින් මොනවා හරි දෙයක් ග්‍රහණය කරන එක නිවනට මාර්ගයක්ද? නෑ. මොනම හරි දෘෂ්ටියක් ග්‍රහණය කරන එක නිවනට මාවතක් නෙමෙයි. නිවන් දකින්න කැමති නම් මොකද්ද කරන්න ඕන? අපේ මහත්තයගේ උත්තරේ මම අහන්නේ. ඔව් දැන් නිවනට බාධාවක් තමයි ග්‍රහණය කරන එක. ඒක නිවන් දකින්න කැමති කෙනෙක් මොනවද කරන්න ඕන? මොනවට බැඳීම් වලින්ද? සංඥාවට, තමන්ගේ සිතුවිල්ලට බැඳීම. සිතුවිල්ලට බැඳුනට පස්සේ දෙවෙනි ක්‍රියාවල් තමයි ඇහැට කනට ඇවිල්ලා බාහිරේ වස්තු සම්පත්වලට රූපවලට බැඳීම ගැටීම. ඒවල අපි මුලින්ම තියෙන බැඳීම නැති කරන්න ඕන. මොකද්ද? සිතුවිල්ලට තියෙන සංඥාවට තියෙන බැඳීම. ඒවල සංඥාවට කිසිම බැඳීමක් නැති වෙනකොට යා ඉන්ද්‍රියන් වලට එන්නේ නැහැ. ඉන්ද්‍රියන් පහ තියෙනවනේ ඒකට එන්නේ නැහැ. ඉන්ද්‍රියන් පහට ආවේ නැහැ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම වලට එන්නේ නැහැ. ඉන්ද්‍රිය ගෝචර ධර්ම වලට ආවේ නැහැ කියන්නේ ආයි සුඛ දුක්ඛ උපේක්ෂා වින්දනය නැති වෙනවා. තන සිතුවිල්ලට බැඳෙන්න එපා. මොනම සිතුවිල්ලකට බැඳෙන්න එපා. දැන් මම මේක කිව්වහම දැන් මේක ගන්නවනේ මතකයක් හැටියට. ඒ ගන්න කෙනා දිහා පොඩ්ඩක් බලන්න ඕන මේ වචී සංස්කාරවලට බැඳෙන මමත්වයක්ද මේක ගන්න කියලා. වචී සංස්කාරවලට බැඳෙන මමත්වයක්ද මේ ගන්න කියලා බලන්න. වචී සංස්කාර වලට බැඳෙන්න හොඳ නැහැ. දැන් බොහෝ කාලයක් හිටපු මමත්වයේ මෙතනින් එලවන්න ලේසි නෑ. මොකද අර අවුරුදු 20ක් ගෙදරක හරි හිටියාම පුජ්‍යලේකට ඒ ගැන අයිතිවාසිකම් කියලා නඩු දාන්න පුළුවන් වගේ මේ අවුරුදු 40ක් 50ක් 60ක් මේක ඇතුළේ ජීවත් වෙච්ච මමත්වයේ ලේසියෙන් යයිද? එයා නඩු දානවා නේ. එයා යන්නේ ලේසියෙන් ඒකේ අයිතිය ඉල්ල ගන්න බලනවා. ඇත්ත වශයෙන්ම මේ අයිතිය මමයි. මේ මමත්වයේ කියන චින්තනය හට ගන්නකොට මේ චින්තනය මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරනවා. කළාට ඒක ඉෂ්ට වෙන වැඩක්ද? නෑ, ඉෂ්ට වෙන්නෙත් නැති වැඩක්. ඒකට අවිද්‍යාත්මක චින්තනයක් තවදුරටත් ගලාගෙන යන්න දීලා ඒ තුලින් පීඩා විඳිනවද? එහෙම නැත්නම් අවිද්‍යාත්මක චින්තනය මෙතනින් අහවර කරනවද? චින්තනය අහවර කරන්න ඕන. අහවර කරන්න ඕන. කොහොමද ඒක අහවර කරන්නේ? ප්‍රායෝගිකව. ප්‍රායෝගිකව අහවර කරන්න ඕන. මේ මොහොතේ අපේට තියෙන සංවේදිතා දැනෙන ක්‍රමයට අනුවයි බලන්න ඕන. දැන් මේ ධර්මයේ බලන්න ඕන ජීවිතේටයි ගලබල පොත්වලට නෙමෙයි. පොතේ කොහොම කියලා තියෙනවද නැද්ද කියන එක නෙමෙයි බලන්න ඕනේ. ඒක ඒ කියන කරුණ ජීවිතේ හරහා වැඩ කරන විදිය. ජීවිතේ හරහා වැඩ කරන විදිය. දැන් ජීවිතේ ඉවත් කරන්න තියෙනවනම්, තමන්ගේ මනස තුල ඉවත් කරන්න තියෙනවනම් මොන මොන වගේ කරුණුද ඉවත් කරන්න තියෙන්නේ? මොනවද කෙලස් කියලා? මොනවද තියෙන කෙලස්? නෑ, මං අහන්න දැන් 1500 න් එකක් කියන්න මේ මොහොතේ තමන්ට දැනෙන. දැන් පොතේ 1500ක් තියෙන්නේ, හිතේ කීයක් තියෙනවද බලන්න. දව 1500 පොතේ තිබ්බට අපි අඳුනගෙනත් නැහැ. අපේ හිත හරහා ඒ 1500 නේද? පොතේ 1500ක් කිව්වට හිතෙන් ඇත්තටම ඒ 1500 ප්‍රභේදනය කරලා අඳුනගත්තද? එකක් දෙකක් 1500. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, අර මේ ඉරිසියාව නේ, ඒ වගේ පොඩි පොඩි දෙකක් තුනක් දන්නවා. අයි ටික දන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට අර වැදගත් වෙන්නේ මෙතන අර දැනෙන විදිය. දැනෙන විදිය වැදගත් වෙන්නේ. දැන් අපි ඇත්ත වශයෙන්ම දැන් ලෝභය දනව ගන්න දන්නවා. ද්වේෂය දැනෙන විදිය දන්නවනේ, දන්නවනේ. ඒ ඔක්කොම දන්නවා. නිවන දැනෙන විදිය. කොයි වගේ නිවන දැන්? ඒ කියන්නේ මොන වගේ ප්‍රීතියක්ද ඒක? නොනසන ප්‍රීතියක් කියලා කියන්නේ මොන වගේ ප්‍රීතියක්ද? ඒ ප්‍රීතිය දැන් තියෙනවද හිතේ? තියෙනවා. ඒ ප්‍රීතිය දිහා බලන විග්‍රහ කරන්න බලන්න. නැ මේ මොහොතේ තමන්ගේ මනසට ඇති වෙන ප්‍රීතිය. නෑ මං අහන්නේ ඒච්චර භෞතික පැත්තට යන්නේ නැතුව පුළුවන් තරම් අධ්‍යාත්මික පැත්තටම යොමු වෙන්න බලන්නේ. බාහිර කරුණු පැත්තට යොමු නොවේ. සිතේ නිවීමක් තියෙනවා. ඒ නිවන මං අහන්නේ ඒ නිවීම මොන වගේද කියලා අහන්නේ. ඒක ඒකට සාධක නෙමෙයි. ඒකට හේතු වුණු වටපිටාව ගැන නෙමෙයි. ඒ ප්‍රීතිය මොන වගේද? මේ සත්‍යයෙන් එන්න පුළුවන් කියන අනාපරුත් සත්‍යයක් ඇති වෙන ප්‍රීතිය. නෑ මං අහන්නේ ඔය ඒක මම බලාපොරොත්තු දැන් මම අහන්නේ ඒ ඔක්කොම සාධකනේ ප්‍රීතිය ඇතිවීමට හේතුව සාධකයනේ. මං අහන්නේ ප්‍රීතිය ගැන. ඒකට හේතුව ගැන නෙමෙයි සාධකය ගැන නෙමෙයි අහන්නේ. තමන්ගේ හිතේ මේ මොහොතේ පවතින සතුට ගැන. එහෙම නැත්නම් ස්වરૂපය ගැන අහන්නේ. මේ කියන්නේ මකරන්න දෙකද නැද්ද? ඔව්. සතුට දැනීමක් ඇති වෙනවා. ඇති වෙනවා. ඔව්. ඇයි නිමක් කරන්න බැරි කියලා හොඳට බලන්න සර්ච් කරලා බලන්න පරීක්ෂා කරලා බලන්න. තමන්ගේ මනස ඒ මේ අත දුවලා බලන්න හොඳට බලන්න හොඳින් පරීක්ෂා කරන්න පූර්ණව පරීක්ෂා කරලා බලන්න. ඒකෙන් නිම් ඊම් ස්වરૂප කොම් වචන වලට එනවට වැඩිය හොඳයි කිමිදිලා බලන්න තමන්ගේ හිත දෙහා. වචන ගන්න හදිස්සි කරන්න ඕනේ. වචන ඉබේවි ඔබ පරීක්ෂා කරන්න. මෙතන ඉන්නේ කෙනා කවුද? මේ බලන කෙනා කවුද? මේ ප්‍රීතිය භුක්ති විඳින කෙනා කවුද? හි ස්වરૂපය මොකන්ද? ධර්මයේ ගැන වහන්සේ යනවා දෙන්න කියලා විචම්බන දේශනා කරලා දේශනා ප්‍රතිගම් විදි ප්‍රතිපලයක් කරනවාද ඒ කියන මනාව අවබෝධය උත්පතින් කියවල අලි සම්මුති කරන්නේ දැනගත්තේ ඒක මම දැන්නේ ඒ අනුව තමයි ඇති වෙන එකෙන් මට ඒ වගේ ඉතර කොට ප්‍රීතියක් ඇති වෙනවා ධර්මයේ පිළිබඳව කියවනකොට ඇති වෙන ප්‍රීතිය ධර්මයේ නැති වෙන ප්‍රීතිය ධර්ම ප්‍රීතිය තියෙන හොඳයි මේ මොහොතේ ඔබේ මනසේ තත්ත්වය මොකද්ද බලාපොරොත්තු සහිත නිවීමක් තියෙනවා. ඒ බලාපොරොත්තු මොකද්ද? බලාපොරොත්තු නිවන කරා ලැබීම කියන. නිවන අවබෝධ කරගන්න නිවන කරා ලැබීම තියෙනවා. දැන් මූලික කරුණු සම්පූර්ණ කළාද? ඒ කියපු හතර කරුණු හතරම ගාපිරට කරන්නේ. නෑ මං අහන්නේ මේකයි. මූල නිවන අවබෝධ කර ගැනීමට මූලික කරුණ තමයි නෑ තමන් පුජ්‍යලත්වය පසකින් තියන්න ඕන පුජ්‍යලේ හැටියට නිවන් මගට පිවිසුනාට වැඩක් නෑ එතකොට නිකන් කරුණු ඇඳිනවා විතරයි ඒ තුල වඩ පිටාවේ නිවනට බැස ගන්න නම් පුජ්‍යලත්වය පසකින් තබල බැස ගන්න ඕන නිවනට එළඹෙන්න නම් පුජ්‍යලත්වය රසකින් තියලා එළඹෙන්නට ඕන. දැන් පුජ්‍යලත්වය ඒකක් ඒතරම් නැත්ද නැහැ. ඒතරම් නැත්ද නැහැ. ඒ තරම්ම නැත්ද නැහැ. උනාට සිවුම් වශයෙන් ඉන්නවනේ. සිවුම් වශයෙන්වත් විශාල වශයෙන්වත් නැතුව හීන ප්‍රනීත වශයෙන්, ඒ කියන්නේ කුඩා මහත් වශයෙන් තියෙන මිහිරි අමහිරි වශයෙන් වැඩ කරන මේ පුජ්‍යලත්වයේ පසකින් තබා ගමන ආරම්භ කරන්න ඕන. ඒතකොට මේ එතන ඉඳලා ආරම්භ වෙන ගමනට අර පුජ්‍යලයාගේ තියෙන වීර්යවත්, පුජ්‍යලයාගේ තියෙන ඥානයවත්, පුජ්‍යලයාගේ තියෙන කිසිම පිම්පව් ස්වභාවයක්වත් උමනා කරන්නේ නැහැ. ඒක ස්වභාවී වලාකුලක් වගේ එතන ඉඳලා ගහගෙන යනවා. ඒසා පුජ්‍යලත්වයේ කිසිම ව්‍යායාමයක් ලෝකෝත්තර ලෝකයට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒ අපරාධය අපි මේ පුජ්‍යලත්වයේ උත්සාහය ව්‍යායාමයේ හොඳ පුජ්‍යලත්වයේ තුල ඉන්ද්‍රියන් පහ තුල යම් යම් සම්මුති වැඩ ටිකක් කරන්න විතරයි. ලෝකෝත්තර ලෝකෙට ඕවයින් සපයකුදු වටින කමක් නැහැ. කියන්නේ කිසිම ආකාරයක වඩන කමක් නැහැ. විකාලේ ඉඳලම සම්මුති ධර්මයට මුණනම ඒක මිශ්‍ර වෙනවා. තා මිශ්‍ර වෙනවා. හරියට හරි. ඒ වුණාට අපි සියල්ල අතහරින්න ඕන. ධර්මයේ පිට කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. ඔව්. සිතිවිල්ල අදිෂ්ඨානය තියෙනවා. බලන්න ඇස් දෙක පියාගෙන සංසුන්ව ඉන්න බලන්න, පාඩුවේ ඉන්න බලන්න, පාඩුවේ ඉන්නයි තියෙන්නේ. මුකුත් කරන්න දෙයක් නැහැ. පාඩුවේ නිකන් ඉන්න. නිකන් ඉන්නත් එපා. මොකද මට මම දන්නවා කාටවත් මට නිවන් දකින්න උදව් කරන්න බෑ කියන එක මම දන්නවා මග පෙන්වන්න පුළුවන් කියලා. ඒ වුණාට වයස ඉක්ම ගියන යනකොට කනගාටු වෙද්දී ඇති වෙන හිතේ ඒ නිසා මට මග පෙන්වීම තව ටිකක් මග පෙන්වීම මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නේද මම හව තියෙන වයස ගියයින් පස්සේ මම කලින් කිව්ව විදිහටම කිසිම දෙයක් වඳින්නේ නැහැ කියන එක දැන් මෙහෙම දැන් වැඩ කරන කාලෙත් ගෙදරත් වුණා තමන්ගේ තීරණවලට සාමාන්‍යයෙන් තමන් දෙන්නේ වැඩි අගයක්ද මේ සුළු අගයක්ද දෙන්නේ මම ඉස්සම ගිරන්න දැන් ඔබතුමා ඉස්සරහට වෙනවා මගේ ගෙදරට ඇදී මගේ රාජකාරියට මම අගේ කරුනේ. ඔකනේ. තමන් ගන්න තීන්දුව තීරණ කොච්චර බරට ගන්නවද ඒවා? මට 2000 තීරණ ගන්න බලතල තිබුණා. තිබුණා තිබුණා. ඒක ටිකක් තීන්දුවක් ගත්තොත් තමන් ගත්ත තීන්දුව හරි කියලා. වෙනස් කරන්න. ඒක රැඳිලා තියෙන්නේ ඒක රැඳිලා තියෙන්නේ එහෙම ඇයි කියලා පොඩ්ඩක් බලන්න එච්චර තදට තීන්දුවක් වෙනස් කරන්න නැති විදියට ගන්නේ ඇයි තමන් හරි කියලා හිතන නිසානේ නෑ අපි හිතමුකෝ මෙහෙමයි ඕනම දෙයක් හැම වෙලේ ජීවිතේදී ඕනම දෙයක් හැම වෙලේදී තමන් ඒ එඩිතර වේ තීන්දුව ගන්නේ තමන්ගේ ශක්තිය ගැන තමන්ගේ දැක්ම පිළිබඳව තියෙන විශ්වාසය තුලනේ දැක්මයි විශ්වාසය තුල තමයි ගන්නෙ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අපි දකින ක්‍රමය අපි කොච්චර තදින් ග්‍රහණය කළාද ඒ දකින ක්‍රමේ වැරද්දක් තියෙන්න පුළුවන්. දැන් අපේ මහත්තයර මේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා පේන්නේ නැහනේ. පේන්නේ. ඒ වගේම තමයි අපි කොච්චර තදින් දැක්මක් ග්‍රහණය කළත් ඒක නොදකින පැත්තක් තව කෙනෙකුට පේන්න පුළුවන්. ඒ නිසා අපි තදින් යමක් ග්‍රහණය කිරීම තුළ ඉච්ඡා සුදුසු නැහැ. එහෙම සුදුසු නෑ අපි ඒක තේරුම් කරගන්න ඕන නිතරම අපේ පිටුපස අපිට පේන්නේ නෑ සමහරලාට අපි ගන්න දැක්ම මොනතරම් අපි තදින් අරගෙන ඒක අපි හරියි කියලා හිතුවත් ඒකේ අපිට නොපෙනෙන පැත්තක් තව කෙනෙකුට පේන්න පුළුවන් අපිට නොපෙනෙන පැත්තක් ඒකෙත් තියෙනවා අපිට ඉස්සෙම තියෙනවානේ කියනහල තිබුණත් ඉතු වෙන නිතර පත්පතල දෙයක් ඔව් ඒක තමයි දැන් මෙහෙම අපි තීන්දුව තීරණ තියෙන්න ඕන ඍජු භාවයෙන් තියෙන්න ඕන හැබැයි මේ ඍජු භාවයේ තුල මෘදු භාවයත් වැඩ කරන්න ඕන ඍජු භාවයත් එක්කම මෘදු භාවයත් වැඩ කරන්න ඕන මේ ලෝකේ තියෙන ප්‍රබලම ශක්තිමත්ම බලවේගය තමයි ජලය ඈ ජලය කියන බලවේගයට කරන්න බැරි වැඩක් නැහැ මහා කොන්ක්‍රීට් කඩලා බිම දාන්න පුළුවන් ජලය කියන බලවේගයට ඒ වගේම ඕනම කඳ මුදුනක ඉඳගෙන මහා සාගරය දක්වා ගමන් කරන්න පුළුවන් ඕනම ඈත ලෝකයේ තියෙන පිටිසර ගම්මානයක කඳ මුදුනක ඉඳලා ජල බිඳුවක් මහා සාගරය කරා පේමයින් ඔය යාට ගමන් කරන්න පුළුවන් පුදුම ඒකට මේ ලෝකේ තියෙන ප්‍රබලම වස්තුව බවට පත් වෙන්නේ ජලය. නමුත් ලෝකේ තියෙන මෘදුම දේත් ඒකයි. ඈ? නම්ශීලීත්වයෙන් මෘදුම දේත් ඒකයි. ජලය. ඈ? ඒ නිසා ඒ ඔව් අන්න ඒක ඒ දුර්වලකමත් එක්කම තමයි එහෙම ඒක ඇති වෙන්නේ අර දෙයාකාරයෙන්ම ඇති කරගන්න ඒ අවබෝධාත්මක ශක්තිමත් භාවය ඇති වුණොත් එතන හිත තීන්දු තීරණ ගන්න. දැන් අපි හිතමුකෝ මන් නිවන් දකින්න ඕනේ කියන තීන්දුව හරි ගත්තොත් එහෙම තදින් ඒක හරියට අර වීණාවක් තදින් වයනවා වගේ වැඩක්. ඒක අමහිරි සද්දයක් එන්නේ. වීණාව තදින් වැවුවොත් එහෙම නේද? ඇතුළුවතර කම්බිවල නේ අපි හිලි සද්දයක් යනවා. එතකොට ඒක වයන්න ඕන, උත්සාහය ඕන, කැපවීම ඕන, අදිෂ්ඨානය ඕන, ඒකම අවස්ථානෝචිත මෘදු තත්වයන් ඇති කරගන්නත් ඕන. එතකොට මිහිරි හඬක් ඇති වෙනවා, ලස්සන හඬක් ඇති වෙනවා. නෑ හරි තීන්දු ගන්න, ඒක හරි. හරි තීන්දු උනත් ඔව් ඔව් හරි තීන්දු ගන්න ඒක හොඳයි. හරි තීන්දු ගන්න, හරි තීන්දු අරගෙන ඉතින් වෙන තුනොත් වෙන මුකුත් කරන්නේ නැහැ. තමන් නිහඬ වෙන එක තමයි කරන්නේ නේ. ඔව් ඒක තමයි වැඩේ. කොහොම හරි මේ ඔක්කොම මේ ශක්ති එහෙම නැත්නම් එහෙම මනෝභාවයන් කියලානේ ඔකට කියන්නේ. එක එක මනෝභාවයන්. මේ මනෝභාවයන් ඔක්කොම උපදින්නේ මමත්වේ නිසා. මනෝභාවයන් උපදින්නේ මමත්වේ නිසා. එතකොට මමත්වේ දුරු කරපු කෙනෙකුට ওই ගති ලක්ෂණ එකක්වත් එන්නේ නැහැ. මමත්වේ දුරු කරපු කෙනෙකුට ওই එකක්වත් උපාදාන කරගන්න උවමනාවක් කරන්නේ නැහැ. එතකොට මේකට මූලික සියලුම කාරණාවලට පාදක වෙන ගුණය තමයි මේ මමෙක් ඉන්නවා. මේක මමෙක් ඉන්නවා. මේ මෙච්චර අඩි 5යි ගානක් උස මමෙක් ඉන්නවා. ඈ මේ මූණ මැද නාහයක් තියෙන, දෙපැත්තේ කන් දෙකක් තියෙන, කටක් තියෙන, ඇස් දෙකක් තියෙන මමෙක් ඉන්නවා. ඇත්තෙම නෑනේ. අනුන්ගේ වස්තුන් වලට නෙමෙයි මමයි කියලා ආමන්ත්‍රණය කරන්නේ. එහෙමද නැද්ද? තියෙන අවිද්‍යාව, ඔව් තියෙන වැරද්ද, ඔව් වැඩ කරන හිතේ. ඔව් එතකොට මේ හැම මොහොතකම අර අවබෝධාත්මක ප්‍රඥාව යොමු කරන්න, අවබෝධාත්මක ප්‍රඥා බලය යොමු කරන්න. දැන් අපි මෙතන මමෙක් නැහැ කියන චින්තනය නෙමෙයි වඩන්න ඕන. ඒකෝර මමෙක් නැහැ කියන චින්තනය වඩන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? අපිට එතනම මමෙක් හැදෙනවා. අපි යන්නේ එහෙන් දුර වෙන්න ඕන. හරි හරි හොඳයි. නිවන් මඟ කියන්නේ එකක්, නිවන කියන්නේ එකක්. දැන් මේ දෙකම තේරුම් ගන්න ඕන. එහෙනම් දැන් මේ දෙකම දන්න ප්‍රමණයට කියන්න බලන්න, නිවන් මඟ කොයි වගේද, නිවන කොයි වගේද? සමන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන නිවන කොයි වගේද? නිවනේ කොයි වගේ ස්වરૂපයක් ඇද්ද? අවබෝධයෙන් පසු ඇතිවන තත්ත්වය මොකන්ද? ඔව් අපි දෙයක් ගන්න යනවනම් නිතරම අපි ඒ ගන්න බලාපොරොත්තු වෙන දේ ස්වභාවය ඉස්සෙල්ලම දැනගන්න එපේ. දැන් අපි ලිපේ තියලා තියෙන කේතලයක් අල්ලන්න යනකොට ඒ කේතලේ ස්වභාවය අපි අඳුනගත්තහම ඒ ස්වභාවයටයි අපි ඒක ගන්න. දැන් කේතලයක් ගන්න, භාජනයක් ගන්නවා වගේ නෙමෙයි. මේ දිකැලක් තියලා මේ අතින් අල්ලන ගන්න එක රස්නේ අතර දැනනවට ඒක හේතුව තමයි මේ විදියට වෙනස් වෙන්නේ අපි ඒකයි. ඒ වෙනස් වෙන්නේ අපි ඒකයි ඒකේ ස්වභාවය කලින් දැනගන්න නිසා. ඉතින් නිවන කියන එකේ ස්වභාවය දැනගත්තොත් නිවන ගන්න ලේසියි. ස්වභාවය දන්නේ නැතුව ගන්න බෑ. මොකද්ද නිවනේ ස්වභාවය? කොහොමද ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව නැති දේ නැති ස්වභාවය මොන වගේද? කේන්ද්‍රයන් නැති ගතිය අඩු වෙලා දැනෙනවා. දෘෂ්ටි තියෙනවද? දෘෂ්ටි නැහැ. දෘෂ්ටි මොකක්ද තාලලා නැහැනේ. දෘෂ්ටි නැති නිසා Tamanට තියෙන සැහැල්ලුවක්ද අපහසුවක්ද? සැහැල්ලුවක් තියෙන දෘෂ්ටි ගන්න නැත්නම් එතන ලොකු සිල්වත්කමක්. බුදුදහමේ තියෙන සීලය එතන දික්කින්ච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නොගැනීම කියන්නේ සීල. දෘෂ්ටියක් ගත්තොත් මොකද වෙන්නේ? ඇති වෙනවා. එතන තමයි පීඩනේ. එතන තමයි පිපිරීම කියන එක පටන් ගන්න. දෘෂ්ටි ගන්න නැත්නම් හොඳයි. සංකල්ප ගන්න නැහැ. වචන ගන්න නැහැ. වචන ගන්න එපා, සංකල්ප ගන්න එපා, දෘෂ්ටි ගන්න එපා. එතකොට මානසික ස්වභාවය තමයි මොකද්ද ස්වභාවය? මොකද්ද මානසික ස්වභාවය? ඒව ගන්න නැති නිසා, ඒවයි ග්‍රහණය නැති නිසා, ඒවයි තියෙන වේදනාව අවම වෙනවා, නැති වෙනවා. සහල්ලුවෙන් ඉන්න පුළුවන්. එතකොට මේ බලන්නේ, මේ අහන්නේ, මේ දකින්නේ කවුද? කවුද? එතන ඉන්නවද මම? මමෙක් නැහැ. මමෙක් නැත්නම් ඒ බලන්නේ කවුද? නෑ. එයා ඇත්තම බලනවද බලන්නේ නැද්ද? බලන්නේ. බලන්නේ නැද්ද බලනවද? බලන්නේ නැතුව ඉන්නවද එයා? දැන් නොබලා ඉන්න කෙනෙක්ද එයා? බලන්නේ බලමින් ඉන්න කෙනෙක්ද? තව කෙනෙක් නැති වුණොත් එහෙම එතන නොබලා ඉන්නවද කෙනෙක්? හ? කෙනෙක් නැති වුණොත් එයා නොබලා ඉන්නවා කියලා වැඩක් කරන්න පටන් ගන්නවද? නෑ. නොබලා ඉන්නවා කියන වැඩක් පටන් ගන්නෙ නෑ. තව එතන නොබලා ඉන්න කෙනෙක් ඉන්නවද? නෑ නේ. හොඳයි. ඉතින් ඒ තුල වැඩෙන එක, ඒ තුල දියුණු කරගන්න එක තමන්ට අර බුදුදහම කියන සම්මා සමාධි ගුණ, සම්මා දිට්ඨික ගුණ කියන ආරස්ඨාංග මාර්ගේ වෙන වෙනම වැඩෙන්නේ නැහැ. හැම එකට වැඩෙන්නේ. කොහොමද එකට වැඩෙන්නේ? අටක් තිබ්බට අර ඔක්කොම ටික සමනේටපත් කර ගැනීම, දුරු කර ගැනීම තමයි කරන්නේ. ඒ නිසා ඒ අපි තව තවත් මේ නිර්වාණ ධර්මයේ කියන එක වඩන්න ඕන. සම්මයක් ගුණය, අර සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි නැති ගුණය නේද? ආන්නේ ගුණය වැඩිපුර ඥානනය කරන්න, වඩන්න, ධර්මය අහන්න, පුරුදු කරන්න. ආසේවිතා භාවිතා, එතන තමයි චේතනාවට සම්බන්ධ නොවන තැන. චේතෝ විමුක්තික මාර්ගය එතන තියෙනවා. ඒ තුල වැඩිවීමෙන් තමයි අපිට අපේ දර්ශන ශක්තිය තව තවත් පුළුල් කරගන්න පුළුවන්. එහෙනම් හොඳයි. උසාවි බුදුජානක මහසෙනි වම්මග හොආගෙන යද්දී පුදුම ඔලෝකයක් කුමක් ආවා. නැත්තම් එහෙම අර අදිෂ්ඨානයක් කරන්න අවශ්‍ය නැහැනේ. ඔලෝකයක් කුමක් ආවේ නැත්තම් ඔළුව හතකට පැල්ල යද්දී මම නිවන් අවබෝධ කර ගන්නවා කියලා හිතුවා. ඉතින් ඔළුවේ ගැක් කොන බය වෙන්න එපා. ඔළුවේ ඔළුව නම් පැල්ලයක් දෙන් කියලා හිතන්න. නේද? කවන් නැහැ ඔළුව පැලුනම ඔළුව පැලීමත් එක්ක නිවන් අත්දැක්කම නේ. හැබැයි ඉතින් ওই කැක්කුන් ඔක්කොම ඉන්නේ විවිධ හේතු මත එනවා. අපි මහන්සි වෙන තැනත් ඔළුව කැක්කුමක් එනවා ඔළුව වෙහසන නිසා. නමුත් එහෙම නෙමෙයි, ඔළුවේ කැක්කුමක් එන්න පුළුවන් ඔක්සිජන් මදි වීම නිසා ඇති වෙන්න පුළුවන්, ප්‍රෙෂර් එක වැඩි වීම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අපි අර වෙනත් රෝග හේතුකාරකයක් නිසා ඇති වෙන ඔළුවේ කැක්කුමක් නම් ඉතින් හත් කරගෙන පැලෙද්දෙන් කියලා හිතලා ඉන්න එපා. එතකොට පැලෙන්නම පුළුවන්. නමුත් මානසික ස්වභාවයක් වශයෙන් එන දෙයක් පමණක් නම් ඒකට වෙනින් පිටින් ප්‍රතිකර්මයක් ගන්න ඕනේ නැහැ. ඒක අදිෂ්ඨානයෙන් වැඩ කළාම හරි. දැන් ගමනක් යනකොට ඇති වෙන දෙපා වෙහසක් තියෙනවනේ නේ. එතකොට අපි ඒකට බෙහෙත් ගේන දොස්තර මහත්තයා ළඟට යන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒක මේ ගමනේ දුර වැඩි කම නිසා ඇති වෙන දෙපා වෙහස කියලා. නමුත් නිකන් ඉද්දිත් කකුල් අමාරුවක් තියෙනවනේ. අන්න එතකොට අපි මේ යන්නේ යනවා. ඉතින් ඒ නිසා අපි අර ඔළුව මහන්සි කරන තැන දින අපහසුතාවයේ ලෙඩ නෙමෙයි. හරි. ඒක බාහිර ප්‍රශ්නයක් නේ. හොඳයි. මානසික වශයෙන් බලපවත්වන ප්‍රශ්නේ මොකන්ද? මොකද්ද? අවබෝධ නොවීම තමයි ගැටලුව. හොඳයි. ඒ ගැටලුව තමයි අපි යමක් අවබෝධ කරගැනීමට උත්සාහ කිරීම. ඔක තමයි අවබෝධ නොවීමට තියෙන හේතුව. අපි නිවන කියලා දෙයක්, නිවන කියලා යමක් අවබෝධ කරගැනීමට දරන උත්සාහයම ගැටලුවක්. හේතුව නිවන කියලා දෙයක්, නිවන කියලා යම කෙනෙක් නැහැ. එතකොට ඇත්ත වශයෙන්ම අපි දැන් මොනවා හරි ගන්න නම් ඉතින් දෑත දෙපය ඔසවල එහෙම ගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් නොවන, ද්‍රව්‍යයක් නොවන, හැඩයක් නොවන, වර්ණයක් නොවන දෙයක් අපි මේ මානසික එහෙම උත්සාහයක් කරයි කියලා ලබන්න පුළුවන්ද? ලබන්න බෑ. ඇත්ත වශයෙන්ම අපි නිවන ලබන්න නෙමෙයි තියෙන්නේ, නිවන අපි ළඟ ඇති කරගන්න ඕන. ඒ පිටින් ලබන දෙයක් නෙමෙයි. දැන් ලබනවා කියලා කියන්නේ පිටින් මෙහාට ගන්නවා කියන එකනේ. දෙනවා කියලා කියන්නේ මෙහෙන් යමක් එළියට දෙනවා කියන එකනේ. එතන ඇති කරගන්නවයි කියන එක තුල තියෙන්නේ ඒ ලබා ගැනීමක්වත් දීමනාවක්වත් නෙමෙයි. සමස්ත මානසික වටපිටාව තුල තියෙන අවිද්‍යාව හරියට දුරු කිරීම, තේරුම් ගැනීම. ඒ නිසා නිවන කියන එක ලබන්න බෑ. ඉතින් ගමන් මඟ වෙනස් කරන්න වෙනවා. ලබන්න ලබන්න ලබන්න ලබන්න කියලා යන ගමන් මඟ වෙනස් කරනවා. ඒක නිවන ඇති කරගන්න තමයි මහන්සි වෙන්නේ. එන නිවන ඇති වෙන්න මෙතෙන්ට අදාළ කරන තමන්ගේ මානසික ගුණාංග සැකසෙන්න ඕන. ඒක තමයි ස්වરૂපය. දැන් මල් තියන්න කලින් බුද්ධ ආසනයක් මත අපි ඉස්සෙල්ලම කරන්නේ පෑන් දාලා මල් ආසනය පිරිසුදු කරනවා. සමහර අය නම් එහෙම කරන්නේ නැහැ නේද? අවශ්‍ය නැහැ. සමාන ගොඩක් තැන්වල තියෙන පිරිසුදු කරන්න එහෙම. එහෙම සුවයි කියලා වතුර ගෙනිලා විහාර මන්දිරේ දාන්න එපා. ඒ වගේ ඉස්සෙල්ලාම කරන්න ඕන කාරණේ මොකද්ද? තමන්ගේ හිත පිරිසුදු කරගන්න එක. මොනවයින්ද පිරිසුදු කරගන්න ඕන? ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පිරිසුදු කරගන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පෙන්වන්නේ කිලිටු අටක්. කිලිටු අටක් පිරිසුදු කර ගැනීම. දෘෂ්ටි කියන්නේ කිලිට්ටක්. ඒ කිලිට්ට පිරිසුදු කරන්න ඕන. සංකල්ප කියන්නේ කිලිට්ටක්. ඒ කිලිටු පිරිසුදු කරන්න. වචන කියන්නේ කිලිට්ටක්. මනස කිලිටු කරන දැන් අපි තරහා ගත්තා නම් තරහා ගත්තේ වචන නිසානේ. බැඳුණා නම් බැඳුනේ වචන නිසානේ. ඕ ඇතුලේ මනස කම්පණය පත්තන කිලිටු කරන ධර්මතාවයක්. එතකොට ඒ කිලිටු සෝදන්න ඕන. සුදුසු පරිසරයේ ඉස්සල්ලම හදන්න ඕනනේ. මල් වඩා හිඳවන්න කලින් අපි සුදුසු පරිසරයේ ආසනය මත හදනවා වගේම හිතේ සුදුසු පරිසරයේ හදන්න ඕන ධර්මයට වඩින්න. එතකොට තමන්ගේ හිතේ සුදුසු පරිසරයේ නැත්තම් ධර්මයේ තෙන්න වඩියද? වඩින්නේ නැහැ. බලන්න නිවනට වඩින්න උවමනා කරන සුදුසු පරිසරයේ තමන්ගේ හිතේ තියෙනවද කියලා. හිතේ සැඟවෙච්ච කෙලෙස් දාමය හංගල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. පැහැදිලිවම හිත පිරිසුදු වීම තුළදී ඇති වෙන දෙයක්. ලෝකෙ ඔක්කොමත් එක්ක බොරු කරන්න පුළුවන්. තමන්ගේ හිතත් එක්ක යන ගමනේදී බොරු කරන්න පුළුවන් කම නෑ. පොඩ්ඩක්වත් බොරු කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ආශ්‍රවයන්ගෙන් කිලිටි වෙන එක තමන් තේරුම් අරගෙන ආශ්‍රවය පිරිසුදු කරා. මොනවාද ආශ්‍රව කියන්නේ? ආශ්‍රය කරන දේවල්. ඇසුරු කරන දේවල්. අධ්‍යාත්මිකෝ ඉන්ද්‍රියන් පහේ පංච උපාදානස්කන්ධේ දේවල් තරම ආශ්‍රය කරන. ඔය ආශ්‍රය කිරීම නතර කරන්න. හිත ආශ්‍රය කිරීම නතර කරන්න. ඉන්ද්‍රියන් පහ ආශ්‍රය කිරීම නතර කරන්න. අනාගතේ ආශ්‍රය කිරීම නතර කරන්න. ආශ්‍රය කිව්වහම නිකන් තේරෙන්නේ නැහැ. ආශ්‍රය කිව්වහම තේරෙනවා නේ. ආශ්‍රය කරනවා. ආශ්‍රය කර අතීතයේ ආශ්‍රය කිරීම වර්තමානයේ ආශ්‍රය කිරීම නතර කරන්න. සිත ආශ්‍රය කිරීම ඇසුරු කරකොට පවතිව ඒ නතර කරන්න. එතකොට ආසවක් හේ කියලා කියන්නේ කිසිම ආශ්‍රයක් නැති කියන එක. ආසවක් හේ ඥානෙ කියන්නේ ඇත්ත වශයෙන්ම ඔබට උනන් නිවන් දකින්නකොට අවබෝධය වෙන්න ඕන මොකද්ද? ආසවක්ඛේ ඥානය, ආශ්‍රය නොකරන ඥානය. මොනවද? මොනම මනෝභාවයක්වත් ආශ්‍රය කරන්නේ නැහැ. ඒතකොට මනස තුල තියෙන ඕනම මානසික ස්වභාවයකට කියන්න පුළුවන් නම තමයි මනෝභාවය. ඉතින් මොනම හරි මනෝභාවයක්වත් ආශ්‍රය කරන්නේ නැති කෙනෙක් ඉන්න ඕන. කිසිම මනෝභාවයක් ආශ්‍රය කරන්නේ නැහැ. ඒර කිසිම මනෝභාවයක් ආශ්‍රය කරන්නේ නැත්නම් ඒක හරි කියනවා ආසවක්ඛය කියලා. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ඉවරට බාධාව තමන් ආශ්‍රය කරනවා. ආසව ආශ්‍රවයකට බැස ගන්නවා. එතකොට ආසවක්ඛය වෙන්නේ නැහැ. ආසවක්ඛය වෙන්නේ ආසාව වැඩි වෙනවා. ඇලීම ගැටීම බැඳීම නිසා සෛන්ද්‍රයන්ට තියෙන ආසාව තමයි හැමතිස්සෙම වැඩ කරන්නේ. පංච උපාදානස්කන්ධයේ තියෙන ආසාව, විඳීමේ තියෙන ආසාව, විඳවන්නෙත් ඒ ආසාවයි. සමහර අය විඳවන්න ආසයි, සමහර අය විඳින්න ආසයි. එතකොට විඳීම් විඳවීම් කියන මේ ආසාවන් වලින් ඊටම බැසගත්තාම මනස ආශ්‍රය කරනවා. දැන් ගොඩාක් අය සීල් ගත්ත දවසට වුණත් නේද භාවනා කරන්දිත් වෙන කෙනෙක් එක්ක කතා බහක් නෑ. ඒත් සිතුවිලිත් එක්ක මොන තරම් කතා බහක් තියෙනවද? එතකොට මෙයා අර කර්මය කියන මනස ආශ්‍රය කරන බන්දු මිත්‍රයේ කැඩියර දායාදයක් හැටියට ඒක දාගෙන තියෙන්නේ. ඒ මිත්‍රයාගෙන් නිදහස් වෙන්න ඕන. හ්ම් ඉතුරු නැතුව නිදහස් වෙන්න ඕන. ඉතුරු කරගත්තොත් ඒ ඉතුරුෙන් ආයි පැලවෙනවා. ගිනි අඟුරක් හරි ඉතුරු වුණොත් එතනින් ආයි ගිනි ගැනීමේ හැකියාව තියෙනවා. ඉතුරු නැතුව ප්‍රහාණය වුණොත් එහෙම එතන ගිනි ගැනීමේ ස්වභාවය නෑ. ඥානනේ වශයෙන් දැන් බලන්න ඉතිරි තරම බලන්න ඕනේ. දැන් සමහර ලාට කියනවා නොදන්න පොඩි ළමයි නම් මොකද කියන්නේ, පුතේ ලිපේ ගින්දර තියෙනවද බලන්න කිව්වහම කිහිල්ල අපි කියනවා ලිප නිවිලා කියලා කියනවා. ඒක තමයි මද බුද්ධියක් තියෙන අය හිතන්නේ තමන්ගේ හිත පොඩ්ඩක් සංසුන් වුණාම දැන් මගේ හිතේ කෙලෙස් නෑ, මට මොකුත් ප්‍රශ්න නෑ, ගැටලු නෑ කියලායි හිතන්නේ. අර පොඩි ළමයා වගේ තමයි. නමුත් ලොකු අම්මා තාත්තා කෙනෙක් දන්නවා මේ ලිප නිවිලයි කියන තැනට ගිහිල්ලා ගිනි අඟුරක් හොයාගන්න. ඈ හොඳට අර අලු ටික හැර මෙහාට මෙහාට කරලා බලනකොට ඔන්න ගිනි අඟුරක් හොයාගන්න පුළුවන් තැන තියෙනවා. ඒකර ඔය තියෙන ගිනි අඟුරක් ගත්තා, ඒකට පොල්ලෙල්ලක් දාලා ඉවරලා ගිනි අවුලවා ගන්න පුළුවන්. දැන් ඉතින් ඔය උදාහරණය හරියන්නේ නැහැ, ගෑස් ලිප මේ පාවිච්චි කරන්නේ. නමුත් අර ලිපේ කතාව වගේ තමයි, තමන්ගේ හිත නිමිල වගේ තේරුණාට තමන්ම තමන්ගේ හිත අවුස්සල බලන්න ඕන. අර ඥානවන්ත අම්ම කෙනෙක් ලිප එහෙම අවුස්සල බලනවා වගේ ගිනි අඟුරක් හරි මේකේ තියෙනවද කියලා. හැබැයි ඒක අවුලව ගන්න නෙමෙයි බලන්නේ. අම්මනම් ගිනි අවුලව ගන්න බලන්නේ ඒක. අපි ඒක හොයලා නිවන්න බලන්නේ නේද? අපේ හිතේ ගිනි අඟුරක් හරි තියෙනවද කියලා බලලා මොකද කරන්නේ අපි? නිවන්න බලන්න. මොකද්ද හිතේ තියෙන ගිනි අඳුර? ආශ්‍රමයක්. ඒ කියන්නේ දෘෂ්ටියක්. කියන්නේ ගිනි අඟුරක්. සංකල්පයක් කියන්නේ ගිනි අඟුරක්. එල්ලිච්ච වචනයක් තියෙනවනම් ඒක ගිනි අඟුරක්. පංච නීවරණ ධර්ම තියෙනවනම් ගිනි අඟුරක්. කාලයේ ස්වභාවයෙන් මනසට බැඳිලා තියනවාද? ඒ ගිනි අඟුරු තමන් අඳුන ගන්න ඕන. දැන් කොඩසක් තියාගෙන හංගගෙන නිවන් දකින්න බෑනේ. දැන් සල්ලි හංගන් යන්න පුළුවන් එහෙම එහෙම ඕන තරම්. හිතා ගන්න බැරි විදිහට පෝස්ට් මහලා හරි මේ දාගෙන ඕක මේ යන්න පුළුවන් සල්ලි එහෙම හංගගෙන. නමුත් මේ කෙලෙස් හංගගෙන නිවන් දකින්න බෑ. හරි එයාපෝට් එකේ බෝම්බ සර්ච් කරනකොට වැඩිය සර්ච් එකක් මෙතන සිද්ධ වෙනවම තමයි. මොකද නිවන් දොරටුවට එන්න බෑ, කෙලෙස් හංගගෙන එන්න බෑ නේද? ආපෝල් එකෙත් තියෙනවා මේ ලේසර් කිරණ වලින් බලනවා, ඇඟ බලනවා මේ ඇඟ ඇතුලේ පොඩි දෙයක්වත් තියෙනවද කියලා මොනවා හරි. හරිනේ. ඉතින් ඒ වගේ කෙලස් හංගන් නිවන් දකින්න බෑ. පැහැදිලිවම කෙලස් බර බිමින් තියලා යන්න ඕන. ඒසා හට්ටි මුටි වල දොරවල් අරවා මේවා නැන්ද මාමා බුරු සංකල්ප ටිකනේ. මේ වගේ බුරු සංකල්ප තියාගෙන ඉඳලා මේ ලෝකේ මේ මහ පොළොවේ මැරිච්ච මිය ගියපු මිනිස්සු ගාන කොච්චරද? තවත් අනාගතයේදී ওই බුරු සංකල්ප මතින්ම ඉඳලා ජීවත් වෙලා මැරෙන යන ජනගහණය කොච්චරද විශාල ප්‍රමාණය. ප්‍රමාණයි. ඒ බොරුකාරයෝ මැද තවත් තමන් බොරුකාරේ ක්‍රූකඩයක් වෙනවද? එහෙම නැත්නම් අර සියල්ලම පසකින් තබනවද? සියල්ලම පසකින් තබන. ඒක කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ කරන්න දේවල් තියෙන්නේ තණ්හාව තුල. ක්‍රියාව තියෙන්නේ තණ්හාව තුල. සියල්ලම පසකින් දැම්බට පස්සේ, උවමනාවල් සියල්ලම පසකින් දැම්බට තිබුණට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න මුකුත් නැහැ. කරන්න මුකුත් නැහැ. එතකොට කරන්න මුකුත් උවමනා නම් එතන ඒ ඇතුලේ තියෙන්නේ මොකද්ද? තණ්හාවක් තියෙන්නේ. දෘෂ්ටියක් තියෙන්නේ. ඒ තියෙන්නේ ආශ්‍රවයක්. අන්න ඒවට තමයි ආශ්‍රය. මෙතන ක්‍රියාව සංසිඳෙනවා උවමනාව කියන එක නැතුව ගියපු ගමන්. ක්‍රියාව සංසිඳෙනවා උවමනාව කියන එක නැතුව ගියපු ගමන්. දැන් බලන්න තමන්ගේ ක්‍රියාව ඉතින් සංසිඳුණද උවමනාව කියන එක අත්හැරියද? මේ සත්වයා සසර දුවන්නේ මිරිඟුව පස්සේ දුවනෝ වගේ කියන එක දේශනා කළේ මිනිස්සු හිතන විදිහේ හරයක් ලබන්න බෑ මිනිස්සු මේ ලෝකේ සමග මේ ඇලුනට බැඳුනට. මේ ඉඩම මගේ කියලා පොරබදපු මිනිස්සු සංඛ්‍යාව කීයද කියලා අහලා බලන්න ඔබ ඉන්න ඉඩමට ගිහිල්ලා. වෙයින්න ගෙට ඉඩමට ගිහිල්ලා අහන්න පොළොවෙන් ඒ බං මේ ඉඩම මගේ මගේ කියලා මේ පොළොවට පොරබදපු ප්‍රමාණය කීයද? එතකොට පොළොව කියයි, මහා පොළොව කියයි, හම්මෝ ඔබේ ඔළුවේ තියෙන හිසේ ගෙස් ගන්නට වඩා වැඩි කියලා. හැබැයි ඉතින් කෙස් තියෙන කෙනෙක් එහෙම අහන්න ඕන, කෙස් නැති අය අහන්න බෑ. ඉතින් ඔබේ ඔළුවේ තියෙන කෙස් වලට වඩා වැඩි ප්‍රමාණයක් මේ පොළොව මගේ මගේ කියලා පොරබැදුවා. ඉතින් ඒ අතර උඹත් එක්කනේ ඉන්නේ කියලා කියයි. ඔබත් එක්කෙනෙක් කියලා කියයි. ඒතොර කියන්න ඕන මම නම් ඒකට කැමති නෑ. ඊළඟට ශරීරයෙන් අහලා බලන්න ඕන මේ ශරීර කොච්චර ලෝකේ තියෙනවද? ජීවමානව තියෙන කෝටි 800ක් විතර තියෙනවා. කෝටි ප්‍රකෝටි ගානක් ලෝකෙ පහළ වෙනවා. ඒ පහළ වෙන ජීවිත අතරත් තමන්ගේ ශරීරේ මගේ මගේ කියලා ආඩම්බර වෙච්ච මගේ මගේ කියලා තණ්හාවෙන් උපාදාන කරගත්ත පිරිස කොච්චරද කියලා අහන්න. එතකොට කියයි අප්‍රමාණ මිනිස්සු මේ ශරීරේ මගේ මගේ කියලා පොරබදනෝ. නමුත් කවදාවත් ඒක මගේ වෙන්නේ නැහැ. පොළොවේ පස් බවටපත් වෙනවා. තේරෙන්නේ නෑනේ. එතකොට වැඩක් නැති වැඩක් නේද මේ චින්තනයෙන් කරන්නේ? කරගන්න බැරි වැඩක් චින්තනයෙන් කරන්නේ. කරගන්න බැරි වැඩක් තමයි චින්තනයෙන් කරන්නේ. ඒ නිසා තමයි අවිද්‍යාත්මකයි කියලා කියන්නේ ඒකයි. තිය අවිද්‍යාත්මක වෙන්න දිගින් දිගටම කරනවද? තනම රැඳෙනවද? රැඳිලා නිෂ්ඵල ප්‍රයෝජනයක් ගන්නවද? හරියට තෑගි නැතුව ගමහරහා දෙවුවා වගේ ගම් වටේම දුවලා ආවන් තෑගි නැහැ. වේනියා විතරයි. අපි පොඩි කාලේම ගමහර රවුමන් දුවලා දුවලාවට පස්සේ එක්කෙනෙකුටවත් තෑගි නෑ. බලනකොට තෑගි දෙනවයි කියපු මනුස්සයා තෑගි දීලා නෑ. සමිතියර ඉතින් තෑගි නෑ කිව්වා. තෑගි බාරගත්ත පුජ්‍යලා තෑගි ඉදිරිපත් කළා නෑ. ඒ නිසා තෑගි නෑ කිව්වා. ඒ වගේ තමයි ජීවිත කාලෙවත් තෑගි නැතුව තමයි දුවන්නේ. අවසානේ හරය හම්බ වෙන්නේ නෑ. හැබැයි අපි තෑගි හම්බෙයි කියලා දිව්වේ පොඩි කාලේ. හම්බුනේ නෑ. 10000 කිලෝමීටර් 15ක් 20ක් ඉතින් දුවනො. දිව්වට තෑගි හම්බුනේ නෑ. දැන් ඔයත් තෑගි හම්බෙයි කියලා හිතාගෙන දුවනො. ඒ වේලාසිරින් බලන්න තෑගි හම්බුවේද? ඒ කියන්නේ මේක මගේ කියලා හිතුවට මගේ වේද? ආ එහෙනම් තෑගි හම්බෙන්නේ නෑ ඔය තරගෙට. ඒසා අනවශ්‍ය මහන්සියක් තමයි මේ පුජ්‍යලත්වේ නිසා ඇති වෙන්නේ. ඒ අනවශ්‍ය කාරයෙන් ඉවත් වෙන එක තමයි සම්මයක් ප්‍රතිපදාව කියලා කියන්නේ. ඥානයෙන් ඉවත් වෙන්න ඕනේමයි. ඔව් මොනවද තියෙන තව ගැටලු? මේ මොහොතේ තියෙන අවබෝධය පිණිස පවතින ගැටලු. සියලු ලෝකය සංඥා නැතුව, විඥාන නැතුව, සිත අලවන් නැතුව සිටීම. කවුද? අරමුණු ගන්නෙ නැතුව සිටීම. අරමුණු ආවොත් මොකද කරන්නේ? නිරෝධ කරනවා. ආ, වැඩි කාලයක් ඒ තුල සිටියොත් පුළුවන් වෙයි කියලා හිතනවා. එතන ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඕනේ. එසේ නොවේවා මගේ මනස මෙසේම වේවා. අපිම හදන ප්ලෑන් කරනවා මනස මගේ මේ වගේ වෙන්න ඕන. ඒ වගේ තත්වයක් ඇති කිරීමෙන් අපි මහන්සි වෙනවා. එතකොට අපි ඇත්ත වශයෙන්ම එතන උත්සාහ කරලා තියෙන මනෝභාවයක් ගොඩනගන්න. එතකොට අපි වේලාසනෙන් ප්‍රතිනිර්මාණය කරලා මගේ මනස ඇති වෙන්න ඕන මෙවැනි ස්වરૂපයක් කියලා ඒ தත්වයක් සඳහා මනස හැඩ ගැස්වීම මනෝභාවාත්මක ගුණයන් ගොඩනැගීමට හේතුකාරක වෙන්න පුළුවන්. ඒ නිසා අපි මනස වේලාසනෙන් මෙන්න මේ தත්ත්වේ තියෙන්න ඕනේ කියලා தත්වයක් හදන්න හොඳ නැහැ. ස්වરૂපයක් හදන්න හොඳ නැහැ. ඒ වගේම අපි මතක තියාගන්න ඕන මේ අරමුණු වලින් තොර වෙලා ජීවත් වෙන්න ඕන කියලා අපි දැඩි අරමුණක් ගන්නවා. එතකොට එතන සිද්ධ වෙන්නේ මොකද? අපි දැඩි අරමුණක් ගත්තාම මොකද වෙන්නේ? එතනම ඇති වෙන කාර්යය තමයි අර අරමුණු යටපත් කරන්න ඕනේ කියලා තමන් අරමුණක් අරගෙන තියෙනවා. එතකොට අපි මේ කාර්යය තුළ උත්සාහ කරද්දිම අපි අතින් නොදැනුවත්වම වැරද්ද වෙලා තියෙනවා. අරමුණෙන් නිදහස් වෙන්න අරමුණු අරගෙන තියෙනවා. ඒකත් අරමුණ. ඒක අර නැති කරන්න ඕනේ කියන අරමුණු වලින් බාහිර එකක් නෙමෙයි. ඒකත් නැති කරන්න තියෙන අරමුණ. ඒකත් නැති කරන්න තියෙන අරමුණ. දැන් මේ අරමුණු සියල්ලම මම නැති කළ යුතුයි කියලා හිතලා ගන්න අරමුණත් අර නැති කරන්න උවමනා කරන අරමුණු ගොන්නෙම තියෙන එකක්. එතකොට සියලු සංස්කාරකයන්ගේ සමතය කියලා කියන්නේ මේ ගන්න මේ මොහොතේ අරගෙන ක්‍රියාවට යොදවල තියෙන අරමුණක් බැහැර කරන්න ඕන. ඒ ලේසි නෑ ඒක ඥානනය කරන්න. මොකද ඥානය කියන එක නිතරම හැදිලා තියෙන්නේ බැඳෙන්න. මෙයාට මේ සියල්ලම සමතේටපත් කරනවයි කියන එක තේරෙන්නේ නැහැ. මෙයා හිතන්නේ මම එක විදියක හැඩ ගැහුනහම අනිත් විදි නැති කරන්න පුළුවන්. අනිත් හැඩයන් නැති කරන්න පුළුවන් කියලා. බලනකොට මේ එක විදියක හැඩ ගැහිම කියන එක ඇතුලේ තියෙන්නේ ඒ ටිකම තමයි. ඒ ප්‍රතිපත්ති ටිකම තමයි. දැන් අපි හරියට ඒක ලංකාවේ දේශපාලනේ මාරු වෙනවා වගේ. මොන කවුරු මාරු වෙලා ආවත් තියෙන්නේ එකම හැඩේ. එකම නීති පද්ධතිය එකම වැඩේ තමයි කරන්නේ. ඉතින් අපි මිනිස්සු අපරාධනික මහන්සි වෙන විතරයි. ඉතින් ඒ වගේ තමයි මනසේ. කවුරු ආවත් කරන්නේ එකම දෙක තමයි. එකම වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මොනම එක්කෙනෙක්වත් මෙතෙන්ට මේ ගැනීමේ ප්‍රතිඵලයක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අපි මෙතෙන්ට කෙනෙක් ගන්න නැතුව මේ කෙනෙක් ගන්න එකෙන් වැළකීලා කෙනෙක් නොවි ජීවත් වීම තමයි හොඳ. දැන් මේ ආගම් මාරු කිරීමේ වැඩක් නැහැ. කිසිම ආගමකට නොයෑම තමයි හොඳ. ජාති මාරු කිරීමේ වැඩක් නැහැ. කිසිම ජාතියකට නොයෑම තමයි හොඳ. රට මාරු කිරීමේ මිනිසුන්ට සපක් ලැබිලා නැහැ. හොඳම තමයි ඉන්න රටේ උත් තමන් නිදහස් වීම. මානසිකව. ජීවිතේ හැමදාම මිනිස්සු මාරුනේ මේ ඉන්න තත්ත්වයට වඩා අර තත්ත්වය ඇති හොඳයි කියලා සංකල්පනය කරලා මාරුණා. මාරුණාට ඒ කිසිම තත්ත්වයක් ඒ හිතන සැපේ කියන වටපිටාව ඇති කරන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වවලට මාරු වීමෙන් සංකල්පවලට මාරු වීමෙන් සෙතක් වෙන්නේ. ඒ නිසා සියලු සංකල්පවලින් දුරු වීම කියන එක වැදගත්. සියලු සංකල්ප වලින් දුරු වීම කියන එක වැදගත්. මනස යම් ආකාරයක මෙහෙයවීමකට පාත්‍ර කරවන හැම ස්වභාවයක් තුළම යම්කිසි ඇලීමේ ස්වභාවයක් තියෙනවා කියන එක අපි මතක තියාගන්න ඕන. තොර සියලුම ඇලීම් වලින් නිදහස් වීම කියන්නේ ඒකයි. යම් ස්වභාවයකට ඇලිච්ච ගමන් ඒක ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් ඇති වෙලා ප්‍රහාණය කරන, දුරු කරන, එහෙම නැත්නම් ගැටෙන පාර්ශවයක් හට ගන්නවා. තොර සියලු ඇලීම් වලින් නිදහස් වුණා කියලා කියන්නේ යාට ඇලීමක් ඇති නිසාම ගැටීමක් නැහැ. ඇලීමක් නැති නිසාම ගැටීමක් නැහැ. අපි ප්‍රහාණය කරන්න කියලා කිව්වහම අපි ප්‍රහාණය කළොත් එහෙම මේ සියල්ලගෙන් නිදහස් වීමට දරන වීර්යය සහ උත්සාහය සහ ක්‍රමවේදය කියන එක ප්‍රහාණය කළොත් එතකොට ඒක හරියන වැඩක් නෙමෙයි. එතකොට අපි ප්‍රහාණය කරන්න ඕන මනසේ ස්වභාවය. එහෙම නැතුව අර පරණ ගතියෙන් අලුත් ගතියකට ආපු එකේ ආයි පරණ ගතියට යන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. නේද? පරණ ගතියට යන්න නැතුව එතනනොත් එහාට යන්න ඕන. අර සියලු සංඥාවල් දුරු කරලා අපි යංගිසි ඒකාග්‍රතාවයකට එනවා. සංඥාවකේ. ඊට පස්සේ ඒ සංඥාව දුරු කරන්න කිව්වහා පරණ සංඥා ගොඩකට වැටෙන එක නෙමෙයි ඊට පස්සේ කරන්න තියෙන්නේ. ඒ සංඥාව දුරු කරන්න කියලා අපි කියන්නේ සියලු සංඥාවන් වලින් නිදහස් කරන්න උවමනා නිසා. ඒකයි. දැන් මේ මොහොතේ ඉන්න සංඥාවෙන් අයින් වෙන්න කියලා කිව්වහම පරණ සංඥා ගොඩට ආයි පනින්න එපා. එහෙනම් සියලු සංඥාවන් වලින් නිදහස් වෙන්න ඕන. ඔව්. නෑ මේක කාලේ දීර්ඝ කරන්න අවශ්‍ය කරන්නේ නෑ. දැන් අපි හිතමුකෝ අහු වෙලා තියෙන දේ ඇත්තෙන්ම සංඥාවක් ඇති අවස්ථාවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. ඈ සැල බලන්න ඕන මම මේ අසු කරගෙන තියෙන්නේ නිරෝධයේද කියන එක හොඳ පරීක්ෂා කරලා බලන්න. කොහොමද මේක නිරෝධයේද කියලා දකින්න පුළුවන්. දැන් මේක මම පවත්වන එකක් නක්. ඒක නිරෝධෙ නෙමෙයි. මනෝභාවය. ඈ මේක වඩන්න, දියුණු කරන්න, ලොකු කරන්න, මහත් කරන්න, පොඩි කරන්න, ඇල කරන්න, හැඩ කරන්න නිරෝධයක් බෑනේ. හේම කරන්න බෑ නිරෝධයක්. එතකොට අපි යංගිසි මනෝභාවයක් තමයි පවත්වන්න, හැඩ කරන්න, දික් කරන්න, විදි කරන්න, ස්වභාවයන් වෙනස් කරන්න පුළුවන්. ඉතින් නිරෝධේ ස්වභාවය නිරෝධ සහගතමයි. ආයි ඒක වෙන ස්වභාවයක් ගන්නෑ. ඒක පවත්වන්න වීරිය අවශ්‍ය කරන්නේත් නෑ. ඒක පවත්වන්න කිසිම ආකාරයක කැපවීමක් අවශ්‍ය නෑ. එතකොට නිවන තියෙන්නේ නිරෝධේ තියෙන්නේ නිරායාසයේ. ඒක නිරායාසයයි කියන්නේ මොකද්ද කියලා සාමාන්‍ය ලෝකයා දුනන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ නිකන් ඉන්නවයි කියන එක. නිකන් ඉන්නවයි කියන එකට නෙමෙයි නිරායාසය කියලා කියන්නේ පුජ්‍යලත්වේ නැති එකට. ඔය පුජ්‍යලයේ හැටියට කිසිම දෙයක් කෙරෙහි යොමු නොවීම. අතීතයේ කෙරෙහිවත් අනාගතයේ කෙරෙහිවත් වර්තමානයේ කෙරෙහිවත් පුජ්‍යලත්වයෙන් ප්‍රවිෂ්ට වීමක් නැහැ. ඒතකොට පුජ්‍යලත්වයෙන් ප්‍රවිෂ්ට වීමක් නැති තැන පුජ්‍යල ක්‍රියාකාරයක්, පුජ්‍යල ව්‍යායාමයක්, පුජ්‍යල දෘෂ්ටියක් එතන නැහැ. ඒතකොට මේක රූපයක් හැටියට බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතකොට බලන්න උත්සාහ කරන එක තමයි මෙතන තියෙන එදිනදා ජීවිතයේ සියලුම ගැටලු ප්‍රශ්න ඇතිවීමට හේතුව කෝණයකින් බැලීම. සුභ කෝණයකින් බැලුවහම සුමයි කියලා හිතනවා, නරක කෝණයකින් බැලුවහම නරකයි කියලා හිතනවා. ඒකෝ මේ බැලීම කියන එකම ප්‍රශ්නයක්. බැලීමෙන් තොර වෙන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඒ කියන්නේ දෘෂ්ටියක්, ඒ කියන්නේ දැකීම නෙමෙයි දෘෂ්ටි කියන්නේ. කිසිම ආකාරයක දෘෂ්ටියක් ගන්න නැහැ. දෘෂ්ටියක් ගන්න නැහැ. කිසිම ආකාරයක දෘෂ්ටියක් මෙන්න මේ විදිහට මේක බලන්න ඕනේ කියලා ගන්න නැහැ. මේ හැඩෙන් මේක බලන්න ඕනේ කියලා ගන්න නැහැ. මේක දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා ගන්න නැහැ. මේක නිරෝධයයි කියලා දෘෂ්ටියක් ගන්න නැහැ. දෘෂ්ටියකින් නිරෝධය බලන්න බෑ. එවනු දෘෂ්ටියක් පේන්නේ. ඔව් නෑ මුලදී අපි අධ්‍යාත්මික මන ඉන්ද්‍රිය සහ ඥානනය තුල ගැටලුව විසඳ ගන්න ඕන. එතකොට මේ ඕනම දෙයක් අපිට පේන දෘෂ්ටි කරගන්න ආකාරයටනේ. මනස විවෘත කරලා ධර්මය බලන්න ඕන. මනස විවෘත කරන විවෘත කළාට පස්සේ තමයි අර අතුලත තියෙන ස්වභාවල් උඩට මතුවෙලා ඒව निराකරණය කර කර යන්න පුළුවන්. ඒසා අර තියෙන ටික හංගලා මෙනෝම තියලා ගබඩාවක වහලා දාලා අපිට නිවන් දකින්න හැදුවර පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒක හරියට තුවාලයක් වහගෙන යන ගමනක් වගේ. ඈ ඒ නිසා එහෙම හරියන්නේ නැහැ. Tamanට දැනෙන ස්වභාවයත් එක්ක කරන ගනුදෙනුවක් තියෙන්නේ. ඒ නිසා මේක අශේෂ විරාග නිරෝධ කරගන්නයි තියෙන්නේ. ඒ නිසා මේක කිසියම් ස්වභාවයක් මාන මනෝභාවයක් හංගගෙන තියාගන්න උවමනා කරන්නේ සම්පූර්ණයෙන් මනස පිරිසුදු කරලා දාන්න ඕන. හීන ප්‍රනීත දෙකම රසවත් රස නැමැති නොමැති සියල්ලම ඉවත් කරන්න වෙනවා. දැන් ওই ටික හොඳට ගලපල බලමින් තම්බල සාරේ බොමින් වැඩෙන්න ඕන. අර අර මුලින් ගමන් කරපු ක්‍රමවේදයට වැඩි මනස වඩනවට වැඩි ටිකක් අලුත් වුණානේ. ඔව් නිවැරදි වුණා. ඒක තමයි දෘෂ්ටි විසුද්ධියට හේතු වෙනවා. ඒ කියන්නේ මේ ඈ සංකල්ප විසුද්ධියට හේතු වෙනවා. තොර නිවනේ හේතුව නිවීම. නිවීමෙන් බැලීම නිසා නිවීම පෙනීම. නිවීමෙන් සිටීම නිසා තමන්ට ඇතිවන නිවීම තමයි නිවීම. දැවීමට ගියොත් දැවීමෙන් දැවීම හට ගන්නවා. රූපයට ගියොත් රූපෙන් රූපේ හට ගන්නවා. වේදනාවට ගියොත් වේදනාවෙන් වේදනාවට යනවා. ඔර නිවීමේ සාධකය තමා තුළ ඇති කරගත්තාම නිවීම ඇති වෙනවා. පුරුද්ද වෙනස් කරන එක මෙතන කරන්නේ සාමාන්‍ය ඉන්ද්‍රිය ධර්මතාවන් වල ජීවත් වෙන කෙනාගේ පුරුද්ද මොකද්ද? ඉන්ද්‍රිය සාපේක්ෂිතව ජීවත් වීම. ඒක තමයි පුරුද්ද. ඒ කියන්නේ ගතිය. මොකද මනුස්ස ගතිය සප්ත ගතිය ඉන්ද්‍රිය පහේ ගතියට අහු වෙලා ඉන්නේ. ඉතින් ගති විමුක්ත කරගන්න ඕන. ඒ ගති ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕන. ගති ලක්ෂණයට අහු වෙන එක නෙවෙයි බේරගන්න අමාරුම කාර්යය. බේරෙන්න බැරිම තැන එතන. එනං හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.